بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والعاديات ضبحا فالموريات قدحا فالمغيرات صبحا فأثرن به نقعا فوسقن به جمعا إن الإنسان لربه لكنود وإنه على ذلك لشهيد وإنه لحب الخير لشديد أفلا يعلم إذا بعثر ما في القبور وحصل ما في الصدور إن ربهم بهم يومئذ لخبير හති හලමින් වේගෙන් දිව යනව ගිනි පුපුරු නංවන්නව අලුයමේදී ප්‍රහාර එල්ල කරන්නා වූ දෑ මත දිවුරමින් එමගින් එනම් ඉහත කී ස්වභාවයන් නිසා දූවිලි නංවති එමගින් උන් සතුරන් මැදට අවතීර්ණ වෙති සැබවින්ම මිනිසා තම පරමාධිපති ආනන් කෙරෙහි කළගුණ නොදක්වන්නෙකු වෙයි සැබවින්ම ඔහු මේ සඳහා සාක්ෂිකරුවෙකු වන්නේය සැබවින්ම ඔහු සැප සම්පත් වලට ප්‍රිය කිරීමෙහිලා දරුණු අයෙකුව සිටින්නේය මිනී වලවල් තුල ඇති දෑ බැහැර කරනු ලබන බවත් සිත් තුල ඇති දෑ හෙලි කරනු ලබන බවත් ඔහු නොදන්නේද සැබවින්ම ඔවුන්ගේ පරමාධිපති ආනන් එදින ඔවුන් කරමින් සිටි රහස් හා විවෘත දෑ පිළිබඳව මැනවින් දැනුවත්ව සිටියේ